කුගේට හැට පහයි ප්‍රසංගේ සංගීතය මෙහෙවන නාලක අංජන කුමාර ප්‍රමුඛ වාද්‍ය බෘන්දය ඒ සිහිපත් කළේ මතක සැමරුමක්. ආදරණීය ගුණදාස කපුගේ ගායන වේදිකාවේ සංගීත රචනාවන් ඇසුරෙන් නාලක නිර්මාණය කරපු සංගීත විඤ්ඤාසයක් තමන්ගේ වාද්‍ය බෘන්දේ සමග. අතරම නාලක අංජන කුමාර කියන්නේ අනුරාධපුරයේ සිට කොළඹ දක්වා කපුගේ පැමිණන කොටත් කපුගේ සංගීත වේදිකාවේ සංගීත කටයුතුවල සෙවණැල්ලක් වගේ හිටපු කෙනෙක්. ඒ බව මතක් කරන්න ඕනේ. විශාරද ගුණදාස කපුගේ මේ ගායනය තුළ සංගීත රචනාව තුළ කළ මෙහෙවර වාර්තා චිත්‍රපටයකට ගොනු කරන්න කිව්වොත් එහෙම එක හරි අසීරු අභියෝගයක්. එතුමන්ගේ සංගීත රචනා සංගීත නිර්මාණ ජීවිත සටහන් කැටිකල්ලා සංස්කරණය කළා කොහොමද ගන්නෙ? මේ අභියෝගය ජාතික නාලිකාවේ සංගීතාංශයේ බහර ගන්නවා. කාලයක් සැලකිල්ලට අරගෙන ජයමිනි ඉලේපිරු මේ කාර්යය ඉටු කළා දෙනවා අපට. මේ කාලයත් හරි වැදගත්. අපි මේ ප්‍රක්ෂේපණ තිරේ වෙත මොහොතක් යොමු වෙමු. නන්දන තිරේ කඳ තඳුළු මීදුමේ විශාරද ගුණදාස කපුගේ ජීවතුන් අතර සිටියානම් අද ඔහුට වයස අවුරුදු 65. එසේනම් ඔහුගේ 65 වැනි ජන්මදිනය කෙසේ සමරනු ඇද්ද? නිසග උත්ප්‍රාසය මුසු නාටකීය ස්වරයෙන් තමාට සුබ උපන්දිනයක් වේවායි පතන්නන් සමග ඔහු කොක් හඬලා සිනාසෙන ලැබි. ඉනික් පිටිව සඳෑ සමයේ ඔමාර් ඛයියාම්ගේ සහ ඛලිල් ජිබ්‍රාන්ගේ මන්දිර ද්වාරයෙන් ඩොස්තෝස්කිලාගේ ටෝල්ස්ටෝයිලාගේ මැක්සිම් ගෝර්කිලාගේ ලොවට වැද ප්‍රහර්ෂණය මැද මතුවන උණු කඳුලින් එදාස් 1945 අගෝස්තු මස 7 වැනි දින එල්පිටියේ තනබද්දේ ගමදී ඇල්ල මුල්ලගේ ෆ්‍රැන්සිස් කපුගේ සහ සිරිබද්දන ඇලිස් නෝනා ජුවලට උපන් දෙවැනි පුතු වූ ඇල්ලල මුල්ලගේ ගුණදාස කපුගේ වෙන්නේ වැල් තරම් තිත්තු වූ දුක් පීඩා විඳින තමා වැනි ජනතාවකගේ ජීවිත සත්සරෙහි ජීවන රූපණය බවට පත් කළ අයුරු සැබවින්ම විස්මය ජනකයි. වාලවියෙහි පටන් සංගීතය හා බැඳි සොඳුරු සිහිනය සැබෑ කර ගන්නට නොහැරි සේයාවක් වන්ව කපුගේ ළඟ සිටියේ ඔහුගේ මාමා වූ එඩ්වින් සිරිබද්දනයි. කපුගේ භාරතයට යවා වැඩිදුර සංගීතය ඉගැන්වීමට සියලු කටයුතු සම්පාදනය කළ ඔහු සිය සොයුරියගේ පුතණුවන් කෙදිනක වූ මෙරට සංගීත විජිතයේ කිරුල පළඳින දැක්ම සිය පරම අපේක්ෂාවකට ගන්නේ. සීතල සඳෙල්ලේ රජයේ සංගීත විද්‍යාලයෙන්ද ಭಾರತයේ ලක්නෝ සංගීත සංසවියෙන්ද උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය හැදෑරූ විශාරද ගුණදාස කපුගේ සිය වෘත්තීය ජීවිතය ආරම්භන්නේ ගුවන් විදුලියේ ශබ්ද පරිපාලකවරයෙකු ලෙසින්. 70 දශකයේ අගභාගයේ වන විට ගායකයෙකු ලෙස රසික සහෘදයන් අතර ස්ථාන ගතවන කපුගේ කලාව යන සංගීතය යන මානව සමාජය නිදහස් කොටගත හැකි විසල් විමුක්තිකාරක ප්‍රවණතාවක් බව තරයේ ඇද වූ අදීනු මිනිසකු ඊට සරිලන්නට ස්වකීය වෘත්තීය ජීවිතයෙන් වන්දි ගෙවූ කපුගේට රජ රටට ලද දඬුවම් මාරුව සැබවින්ම වෙස් වලාද ආශිර්වාදයක් වී තිබුණා. සැඩහිරු මලින් දැවෙන රජ රට ගොවි ජනතාවට භාව කවියක් වූ කපුගේ කිසි කලෙකත් තමා